අපි අනාවැකි පළ කරපු ආකාරයෙන් අපි ජනාධිපතිවරණ වේදිකාවේ කිව්ව කතාවක් තියෙනවනේ. මේ අය බලයට පත් වුණු බෙදුම්වාදී රජ කරනවා. මදීනෝ කියන හොරකම් කරනවා. රටේ ආර්ථිකය කඩා වටනවා. මේ අපි කිව්ව කාරණා ටික ඇතයි කියලා පෙන්වන්න අපිට අවස්ථාවක් ඕන වුණා. ඒ නිසා මේ සුළුතර ආණ්ඩුව කරගෙන යන්න අපි ඉඩ දුන්නා. ඉඩගෙන දීලා මේ අය ඇති ප්‍රමාණයට අනාගත්තට පස්සේ අපි තීරණය කරා දැන් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන කියලා. අපි විශ්වාස බංග යෝජනාවක් ගෙනවා අගමැතිවරයාට. ගෙනාපු ගමන් ඒක විභාග කරන්න තීදි තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරි. එහෙම විසිරුවා හැරි නැත්නම් අපි අපේ බලය පාවිච්චි කරලා ආණ්ඩුව ගෙදර යවනවා. අපි කැමති තාක් තමයි මේ ආණ්ඩුව බලේ. අපි ආණ්ඩුවට බලය දුන්නේ අපි කිව්ව දේවල් ඇත්ත බව මහ පොළොවේ පෙන්වන්න.